කරුණාපින්නි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුන් දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුන් දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුන් දස්සේ චතුන්නං අරිය සත්‍යං යත භූතං අදස්සන සංසිතං දීඝමන්දානං කාසුතස්සේව ජාතිසු තානි තානි දිට්ඨානි භවනෙත්ති සමුහත උච්චින්නම් මූලං දුක්ඛංස නක්ඛි දානි පුනබ්බවෝති. අතිගරු පූජනීය ස්වාමිපාදෝත්තමයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සුමලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ වදාළ කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං කියා සඳහන් වෙන මහා මංගල ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීමටයි අපි දෙපක්ෂයේ සූදානම් වන්නේ. සතියක් පුරාම බෝධි පූජා, ධර්ම දේශනා ආදී ප්‍රතිපත්ති පින්කම් රැසක් සිද්ධ කරගෙන එන්නේ අපවත්ී වදාළ පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ වර්ෂ පහක් කිරීම නිමිත්තෙන් කරන ප්‍රාප්තිදානමය පින්කමේ උදෙසයි. එනිසා අපි සමන්ත චක්කවාලේසු කියා දෙවියන්ට ආරාධනා කළාසේම පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේද මේ ධර්ම දේශනයට සවන් දෙත්වා කියා ආරාධනා කරමු. මාතෘකා කළ ගාථා දෙක දීඝනිකායේ මහාවග්ගයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ කයත් ගාථා දෙක ධර්මදේශනාවේ ධර්මශ්‍රවණයේ ආනිසංස කතනේ සඳහා වෙලාවක් මම ගන්නෙ නැහැ. කාලේ කුත්‍යය ඇති බැවින් මේ මාතෘකා කළ දේශනයෙහි සාරවත් කොටස ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් ධර්මශ්‍රවණය කරමින් පළපුරුදු වූ ධන පිරිසක් බැවින් මේ මොහොතේදී භාවනාවකට, සමාධියකට, ධ්‍යානයකට, සමාපත්තියකට යෙදුනාසේම මේ ධර්මයට සවන් දෙත්වා කිය අපි ආරාධනා කරන අතර මේ ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් අප දෙපක්ෂයටම ධ්‍යාන, සමාධි, සමාපත්ති, අභිඥා, විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පැතෝ පැතෝ බෝධියෙන් ගාම්මීර චතුරාරි සත්‍ය බෝධියෙන් සිද්ධ වෙන සාන්ත අමාම නිවන් සෝ පිණිස වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගන්න. චතුන්නම් අරිය සත්‍යානම් යථා භූතං අදස්සන සතරක්කෝ ආර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් නොදැකීම හේතුවෙන් සංසිතං දීඝමද්දානං තාසු තාස්සේව ජාතිසු ප්‍රමාණාතික්‍රාන්ත දීර්ඝ සංසාරයේ ඒ ඒ ජාතීන්හි උත්පත්ති මරණ වශයෙන් අවිද්‍යමි අවිද්‍යම් තානි ඒතානි දිත්තානි ඒ මේ සතරක් වූ ආරි සත්‍ය ධර්මයෝ දක්නා ලද භවනෙත්ති සමූහතා භවයෙන් භවයටම ස්කන්ධ පංචකය ගෙනියන භවනෙත්ති නම් වූ තෘෂ්ණාව නසන ලදී. උච්චින්නම් මූලං දුක්ඛස්ස දුක්ඛාදේ මුල උදුරා දමන ලදී. නත්ති දානි පුනබ්භවෝ මින්මත්තේ පුනර්භවයක් නැත්තේය කියන එකයි ගාථා දෙකේ කෙටි තේරුම. මහා පරිනිර්වාණ සූත්‍රය අති දීර්ඝ සූත්‍රයක්. බණවර 6කට වැඩි ප්‍රමාණයක් මේ මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් තිබෙනවා. මේ කිතා වැඩගත් බුද්ධ චරිතයක්. එවාගෙම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙපක්ෂයටම ගතමන උපදේශ රාශියක් සම්පින්දණය වූ සූත්‍ර දේශනාවක් මහා පරිනිර්වාණ සූත්‍රය. විශේෂයෙන්ම ගුණානුස්මරණ පින්කමක් බැවින් මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දහම් කරුණු බිඳක් ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා කියලා මා විශ්වාස කරනවා. මේ ගාථා දෙක දේශනා කොට වදාළේ කෝටි ග්‍රාම කියන ස්ථානයේදී. එතකොට මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භය මෙහිමයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45ක් ඉරෙන්ද තියෙන කාලයේදී රජගහනුවර ගිජ්ජකෝට පර්වතයේ වැඩ සිටියා. මේ අතරත රජගහනුවර අගරජ වෙන අජාසත් රජතුමා සුනේද වස්සකාර මගධ මහාමාත්‍යන් දෙදෙනාගේ උපදේශ ඇතිව විශාලා මහනුවර ආක්‍රමණය කරන්න උපාය සලසමින් සූදානම් වෙමින් සිටියා. ඒ කාලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් සියල්ල විමසලා කරන සිරිත රජදරුවන්ගේ පැවතුණා. මේ රජතුමා සුනේද වස්සකාර මගධ මහාමාත්‍යන් දෙන්නට කිව්වා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න, මගේ නමින් වඳින්න. මේ සමයේ විශාලා මහනුවර ආක්‍රමණය කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒක හරියනවද නැද්ද කියන එකත් අහන්න උන්වහන්සේ දේශනා කරන වචනේ මට හරියට දැනගෙන ඉන්න. ඉතින් මේ සුනේද බ්‍රාහ්මණතුමා ගියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත. තමන්ගේ චාරිත්‍රානුකූලව සතුරු සාමයේ කතා කොට එකත් පසක වාදී රජතුමාගේ පණිවිඩය කිව්වා. බුදුරජාණන් වහන්සේ සුනේද බ්‍රාහ්මණතුමාට මගධ මහාමාත්‍යාට කෙලින් පිළිතුර නොදී ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ආනන්දය මේ විශාල මහනුවර රජදරුවෝ 7700 දෙනෙක් ඉන්න මාණ්ඩලික රාජ්‍ය ඒ කාලේ ජම්බුද්දීපේ තිබුණු ඉතාමත්ම ශස්ත්‍රීය රාජ්‍ය ඇත්තටම ඒ ලිච්ඡවි රජදරුවන්ට මා අපරිහානීය ධර්ම 7ක් දේශනා කළ තියෙනවා. ඒ අපරිහානීය ධර්ම 7 මේ ලිච්ඡවි රජදරුවෝ හිතා සිටිනවාද ආනන්දේනි කියලා අසා සිටියා. එකක් ගාණ ඇසුවා. ලිච්ඡවි රජදරුවෝ නිතර නිතර රාජ සභාවට එක්කාසු වෙනවද? එකක්. සමගියෙන් එකතු වෙනවද? සමගියෙන් නැගී හිතේ යනවද? සමගියෙන් රාජකාරී කටයුතු යෙදෙනවද? මේ දෙවෙනි පාරම. වැඩිහිටි ලිච්ඡවි රජදරුවන් ගැන ගෞරව සම්ප්‍රයුක්තව සුවච කීකරුව ඔවුන්ගේ උපදේශයන් අනුගමනය කරනවද? තුන්වෙනි පාරම. එවාගෙම ඒ රටේ කුල ස්ත්‍රීන් කුල කුමරියන් බලහත්කාරයෙන් කොළඹවා නොගන්නවද? මේක පස්වෙනි කාරණය. එවාගෙම තුන්වෙනි කාරණේ වශයෙන් කතියතුව තිබුණා ඒ විශාලා මහනුවර රාජ නීති නොපැළවූ දෙයක් නොපනවනවද? පැළවූ දේ මනාව රකින්නවද? එවාගෙම මේ විශාලා මහනුවරට එන යන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට නිසිසේ ගෞරව සම්ප්‍රයුක්තව සලකනවද? පැරණි කාලයේ පටන් විශාලා මහනුවර පූජන ස්ථානයන්ට දනොත් ඒ පූජා සත්කාර ගෞරව සම්මාන පවත්වනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා, ස්වාමීනි, මේ අපරිහානීය ධර්ම හතම දැනටත් ලිච්ඡවි රජදරුවන්ගේ රජදරුවන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඔවුන් කෙරෙහි මේ ගුණාංග හත පිහිටා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අදාළා ආනන්දය, මේ ලිච්ඡවි රජදරුවෝ මේ කියන අපරිහානීය ධර්ම හත හරියට පිහිටා සිටින තුරු කිසිම රජ කෙනෙකුට ඔවුන් ආක්‍රමණය කළ නොහැකි වෙනවා. හැබැයි මිත්‍ර භේදය නිසා, එවාගෙම පෙළඹවීම නිසා පුළුවන් වෙනවා. මේ කතාව හරියට සුනේද බ්‍රාහ්මණතුමා මගධ මහාමාත්‍යතුමා හිතේ දරාගෙන ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් නෙමෙයි එකතර සමන්වාගතෙහි කියත් ඒ රාජ්‍ය ආක්‍රමණය කළ නොහැකි වෙනවා මිත්‍ර දෙදෙන් හා උපලාපණයෙන් කළ යුතු වෙනවා ස්වාමීනි ඒක අපි දැනගන්නම් කියලා පිටත් ගියා රජතුමා කාරණේ පැහැදිලි කර දුන්නා ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තවස්ස වුණ භික්ෂු සංඝයා වහන්සේට අපරිහානීය ධර්ම 41ක් දේශනා කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළ ආනන්දය මේ මුළුමහා රජගහනුවර අවට තියෙන සීලම සේනාසනයට පණිවිඩයක් දීලා මහා සංඝයාමයේ උපස්ථාන ශාලාවට ගිජ්ජකෝට පාරවති උපස්ථාන ශාලාවට එක්කාසු කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේට ඒවා ඉතාම දක්ෂ ලෙස පුළුවන් උදාසේ රහතන් වහන්සේලාගේ සහයෝගයෙන් සෙනෙකල ඒ සීලම පණිවිඩ මුළුමහා රජගහනුවර සමීප සෙනසුන් වෙත යවුවා මහා සංඝයා ස්වල්ප වේලාවකින් රැස්ුණා බුදුරජාණන් වහන්සේ ඒ උපස්ථාන ශාලාවට වැඩම කරවලා අනාගතයේ බලා අවුරුදු 5000 බුදු සසුන ආරක්ෂා විය යුතු දැනේ අනාගතයේ බලා අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා මානෙනි මගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා යාවකී වංශමේ භික්ඛවේ භික්ඛු අභින්නං සංනිපාතා භවිස්සන්ති අභින්නං සංනිපතිස්සන්තේ සංනිපාත බහුලා විහරිස්සන්ති බුද්ධියේ වෙබ්ධියේ විප්පුණම් පාටි සංකානෝ පරිහානි මගේ සංඝයා නිතර නිතර නිතර එක්කාසු වෙනවා නම් එක්කාසු වීම බහුලව පවත්වනවා නම් සංඝයාගේ ශාසනයේ වෘද්ධියල සිදු වෙනවා පිළිහිමක් වන්නේ නැහැ මේ පළමුවෙන්යි මගේ සංඝයා මේ භික්ෂූන් වහන්සේලා සමගිව නිතර රැස් වෙනවා නම් සමගිව නැගී සිටිනවා නම් සමගිව සංඝ කරණීය කරනවා නම් සංඝයාගේ දියුණුවක්මයි මා නොතැනව ශික්ෂාපද නොපනවනවා නම් තැනව ශික්ෂාපද නොබිඳිනවා නම් තැනව ශික්ෂාපද ඒ අයුරින්ම ආරක්ෂා කරනවා නම් භික්ෂූන් වහන්සේලාගේ වෘද්ධියම දියුණුවම සිද්ධ වෙනවා චිරරාත්‍රාපුණ්‍ය සංඝ පිතෘන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් උදාසේලාට අවනතව සවන් දෙගෙන කීකරුව කටයුතු කරනවා නම් භික්ෂු සංඝයා වහන්සේගේ ජීවණුම සිද්ධ වෙනවා කිරීමක් වන්නේ නැහැ. එවැගේම පුනර්භවයේ දෙන නැවත නැවත සසර දික් වෙන මේ ආමිෂ තෘෂ්ණාව සේනාසන ගැන සිව්පසය ගැන දායක කාරකාදීන් ගැන ඇලීමෙන් යුතු පුනර්භවයේගෙන දෙන තෘෂ්ණාව අත්තර දාලා වාසය කරනවා නම් ඊට වසඟ නොවනවා නම් ඒක භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවේ දොරටුවක්. ඒ වගේම යම් තාක් භික්ෂුන් වහන්සේලා තම වැඩේ ඉන්නේ සෙනසුන තේනවා යනවා නම් උන්වහන්සේලාට නිසිසේ කරුණාවෙන් මෛත්‍රියෙන් ආගන්තුක සත්කාර මැනවින් සිද්ධ කරනවා නම් එතෙක් භික්ෂූන් වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඒ වගේම ආරණ්‍ය සේනාසන ගැන සාපේක්ෂකව බලාපොරොත්තුෙන් ආරණ්‍ය වාසය ගැන සිත නමාගෙන වාසය කරනවා නම් එතෙක් භික්ෂූන් වහන්සේලාට පිරිහීමක් වන්නේ නැහැ දියුණුවක් වෙනවා. මේ කර්ම හතක් ඵලමයෙන් සප්තාපරිහානීය ධර්මයන් දේශනා කළා. ඊළඟට භික්ෂූන් වහන්සේලා කර්මාරාම නොවනවා නම් ඒ කියන්නේ වැඩවල මෙදී වාසය නොකරනවා නම් බස්සාරාම නොවනවා නම් කතා කර කරම කාලේ නොගෙනවා නම් නිද්දාරාමතාව හෙවත් නිතර නිදා ගැනීම බහුල නොකරනවා නම් සංගලිකාරාම නිතරම පිරිස එක්කාසේලා අල්ලාප සල්ලාප කතාවෙන් කාලේ නොගෙවනවා නම් පාප මිත්‍රයන් ආශ්‍රය නොකරනවා නම් එවාගෙම පාපිච්ච කියන මේ නාම කිච්ඡාවන් අත්තරදා වාසය කරනවා නම් එසේම ස්වල්ප වූ අධිගම ලාභයකින් නවතෙන්නේ නැතු ඉදිරියට බණ භාවනා වඩනවා නම් මේ කාරණා හතක් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවට හේතු වෙනවා අපරිහානීය ධර්ම හතක් වෙනවා. එවාගෙම තවත් කරුණු හතක් භික්ෂුන් වහන්සේලා යම් තාක් ශ්‍රද්ධා සම්පන්නව තුනුරුවන් අදාමයෙන් වාසය කරනවා නම් පාපේත ලැජ්ජාවෙන් හිරිගුණේ පුරුදු කරනවා නම් පාපේත භයෙන් පොත්තප්පේ පුරුදු කරනවා නම් එවාගෙම බහුශ්‍රත භාවයේ පුරුදු කරනවා නම් ආරබ්ධ වීරිය කියන උතුම් වීරිය වැඩි දියුණු කරගන්නවා නම්, උපක්කිත සතිතාව කියන සිහිය වැඩි දියුණු කරනවා නම්, ප්‍රඥාව කියන විදර්ශනා ඥාන වඩනවා නම්, මේ කාරණා හත වැඩිමිනොත් වික්ෂ සංඝයා වහන්සේගේ අභිවෘද්ධිය සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. දැන් කරුණු 21යි. එවාගේම යන්තා භික්ෂූන් වහන්සේලා සති සම්බොජ්ජංගේ වඩනවා නම්, ධම්මයේ විරිය, පීති, පස්සාදී, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග හත වඩනවා නම්, එතෙක් විශ්ව සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියලා අපරිහානි ධර්ම හතක් එතනවා දාලා. එවාගේම භික්ෂූන් වහන්සේලා යන්තා අනිත්‍ය සංඥා වඩනවා නම්, අනත්ත් සංඥා වඩනවා නම්, අසුභ සංඥා වඩනවා නම්, ආදීනව සංඥාවක් වඩනවා නම්, ප්‍රාණ සංඥාව හා විරාග සංඥා, නිරෝධ සංඥා කියන මේ භාවනා ප්‍රමතාන් හත වඩනවා නම්, ඒතා භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරීමක් වන්නේ නැහැ. දැන් කරුණු 35යි. එවැගේම යන්තා භික්ෂූන් වහන්සේලා එලිපිටත් ඇතිතනත් නැතිතනත් සබ්‍රාහ්මචාරීන් වෙත මෛත්‍රී කාය කර්මයෙන් උවටන් වෙනව කරනවා නම්, මෛත්‍රී වඩනවා නම්, ඇතිතනත් නැතිතනත් මෛත්‍රී වචනයෙන් උපකාර වෙනවා නම්, ඇතිතනත් නැතිතනත් මෛත්‍රී සිතින් භාවනා මෛත්‍රී වඩනවා නම්, තමාට ලැබෙන ජටපිරිසෙන් පාත්‍ර පරියාපන්න දෙයින් හරි සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදා හදා වළඳනවා නම්, අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුද්ධිස්ස විඤ්ඤුක්ත සත් අපරාමත්ත සමාධි සංවත්තනක තියෙන මේ විදිහේ උතුම් සීලයෙන් සමානෝ වාසය කරනවා නම්, එවාගෙම උද්‍යව්‍යේ ඥානේවා සම්මා දිට්ඨියෙන් සමානෝ වාසය කරනවා නම්, මේ කාරණා හය නිසාද වික්ෂ සංඝයා වහන්සේගේ දියුණුව සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ කියලා අපරිහානීය ධර්ම හයක් එතන දේශනා කළා. සියල්ල 41යි. මේ කාරණා 41 දේශනා කළ තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, ආනන්දේ මට යන්නට ඕනේ අම්බලත්ක උයනට. එහෙමයි ස්වාමීනි කියලා අම්බලත්ක උයනට වැඩියා. එතන රාජාගාර කියන රජදරුවන් විවේක ගන්න ශාලාවක් තියෙනවා. මෙතන වැඩේ කියලා. මෙතන වැඩේ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට සීලයයි, සමාධියයි, ප්‍රඥාවයි, විමුක්තියයි කියන හතර ගැන විශේෂ අනුශාසනා පැවැත්තුවා. සීලනතරව දේශනා කළ ආනන්දය මත වඳින්නට ඕනේ නාලන්දාවට. මේ වඩින ගමන් මඟ. නාලන්දාව කියන්නේ ශරියොත් මහ රහතන් වහන්සේ ගුපන් ගමනේ. නාලන්දාවට වැඩම කරවලා එහි බුදුරජාණන් වහන්සේ විවේකී වැඩි ඉන්න අවස්ථාවක සරියුත් මහ රහතන් වහන්සේ සමීපයේ පැමිණ ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා කිව්වා, ස්වාමීනි අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් භාග්‍යතුන් වහන්සේද සමාන ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ශ්‍රමණක් බ්‍රාහ්මණාදීන් අතර කවදාකවත්ම නැහැ ස්වාමීනි, ඒ ගැන මා අතිශයින්ම මගේ ප්‍රසාදය පළ කරනවා කිව්වා. අසවදාලා සාරිපුත්‍රයේ මේක සිංහනාදයක් නේ, මේ සිංහනාදයේ පැවැත්වේ කවර අරමුණක් නිසාද? ස්වාමීනි යම්කිසි නගරයක ප්‍රාකාරයක් තියෙනවා, මේ ප්‍රාකාරයේ බලලකට ඇතුල් වෙන්න බැරි තරම් නොයෙක් තරම් සුරක්ෂිතව තියෙනවා. දිනේ දක්ෂ නැලවත් දොරටු පාලයේ කල්පනා කරනවා, මේ නගරයේ මේ දොරටුවෙන් අර කිසිම තැනකින් සතුටට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ, යන්නේ නම් මේ දොරටුවෙන්ම යා යුතු වෙනවා කියලා නගරයේ සුරක්ෂිතභාවයේ අනුව එතුමා හිතනවා මේ දොරටුවෙන් තමයි සියල්ලෝම ඇතුල් වෙන්නේ කියලා. ඒවාගේ ස්වාමීනි මම තේරුම් ගත්තා, අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨාන වඩා සත්බොධ්‍යංග වඩා ලෝතුරා සම්මා සම්බුදු වුණා. අතීතයේ වැඩි සිටියේ සීල සත්ව සරුවක්යන් වහන්සේලා චේතසෝ උපක්‍රේෂ නම් වූ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨානයන් මනාව දිනු කොට සත්බොධ්‍යංග ධර්මයන් වඩා ලෝතුරා බුදුබාටපත් වුණා. අනාගතෙත් මේ විදිහයි. එනිසා ස්වාමීනි ඒ අතීතානාගත ලෝතුරා බුදුවරයන් වහන්සේලාගේ සිත චේතෝපරිඥානින් මම දැකලා නෙමෙයි, මෙන්න මේ අන්වය අනුව මම තේරුම් ගත්තා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ කොතනකවත් නැහැ කියන එක මා හදපත්ලෙන් පිළිගත්තා කියන එක පහදා දුන්නා. බුදුරජාණන් වහන්සේ තෙන්දේද මහා සංඝරත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ සම්බන්ධවම විශේෂ ධර්ම දේශනා පවත්වලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට යాగන්නට ඕනේ පාතලිය ග්‍රාමයේ යන්නට ඕනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් මහා සංඝයාත් පිටත් පාතලිය ග්‍රාමයට වැඩි. ඒ පාතලිය ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේට පාතලිය ග්‍රාම වාසී බෞද්ධයෝ නැවතුම් පොලක් හැටේට සලසා දුන්නේ සංඝාගාර ශාලා. ඒ වෙනකොට මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යන් දෙන්න මේ පළලොක් නුවර නිර්මාණය කරන කාලයේ පළමුවෙන්ම නගර ශාලාව නිමාවට පමුණුවා තිබුණා. ඉතින් විශාල සෙනඟක් එක්කාසු වුණා රාත්‍රී ධර්ම ශ්‍රවණයේට. ඒ දවසේදී ඒ විශාල ගිහි පිරිසට දුස්සීල භාවයේ සහ සීලවන්ත භාවයේ ආදීනව ආනිසංස දේශනා කළා. ගෘහපති වරුනේ සීලයක් නැති පුද්ගලයාට ආදීනව පහක් ලැබෙනවා. එකක් තමයි ඇස් පල අපිට ධනෙ පිරිනව. දෙවැන්න තමයි අප කීර්තිය වැඩෙනවා. තුන්වැන්න තමයි යම්කිසි පිරිසකට යාමේදී විශාරදව යාරකින් යා නැති වෙනවා. මංකු භූතව මූණ අකුලවාගෙන දුර්මුඛව යා යුතු වෙනවා පිරිස් මැදට යනකොට. එවැගේම සීලයක් නැති පුද්ගලයා මරණාසන්න මොහොතේදී සිය මුලාවට පත් වෙනවා. මරණින් මතු අපාගාමී වෙනවා. ගෘහපතිවරුනි සීලයක් නොරකින්නෙකුට මේ ආදීනව පහක් ලැබෙනවා. එවැගේම සීල සම්පන්නයාට ආනිසංස පහක් ලැබෙනවා. පළමුවෙන්නේ සීල සම්පන්නයා අප්‍රමාදව තමන්ගේ දිනචරියාවේ කටයුතු කරන බැවින් ධනයෙන් ධාන්‍යයෙන් යසයිස්වාරයෙන් වැඩෙනවා. ඒ පළමුවෙන් ආනිසංස සීලවන්තයාට යහපත් කල්යාණ කීර්ති භාවය මුළු ලෝකෙට ඇතිරෙනවා. දෙව්ලෝ බමලෝ දක්වා පවා සීලවන්තයාගේ සීල් ගුණය ගැන ගුණ වර්ණනා ඇතිරෙනවා. සීලවන්තයා කවර හෝ පිරිසකට රජ පිරිසකට බ්‍රාහ්මණ පිරිසකට ශ්‍රමණ පිරිසකට කොතැනට ගියත් විසරදව නිර්භයව ඍජුව සිට සහභාගී වෙනවා. සීලවන්තයා මරණාසන්න මොහොතේදී මනස සිහිනුවණින් යුක්ත වෙනවා. සීලවන්තයා මරණින් මත්තේ නිදාපිබිදියාත්මේ සුගති ලෝකයක උත්පත්ති ලැබනවා. මේ විදිහට සීලයේ ආනිසංස පාදේශනා කළා. ඉතින් රාත්‍රියේ බොහෝ වෙලාවක් මේ සීලය පිළිබඳව දේශනා කළ තථාගතයන් වහන්සේ පිරිස පිටත් කළාට පස්සේ තමන් වහන්සේට නියමිත කාමරයක වැඩම කොට සමාපත්තියට සමවැදුණා. සමාපත්තියෙන් නැගී සිටි වෙලාවේ දිවසට පෙනී ගියා මේ පාටලිපුත්‍ර නගරයේ වස්තු පරිග්‍රහණය කරන දෙවියන්. ඒ කියන්නේ දිවසට පෙනී ගියා සෞතිසාරසි දෙවි දේවතාවෝ මේ පාටලිපුත්‍ර නගරයේ ආසය භූමියෙන් කරගන්න. මහේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන මහේසාක්‍ය රජලති යමති ආදීන්ට හිත් නැමෙනවා. ගොඩනැගිලි ගොඩනඟා ගන්න. මධ්‍යම දෙවියන් වස්තු පරිග්‍රහණය කරන කෙලින් මධ්‍යම රජමැති යමති ආදීන්ට නිවෙස් මවා ගන්නට නිවෙස් ගොඩනඟා ගන්න හිත් නැමෙනවා. ඕමක නැත්නම් අල්පේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන ඉද්දී ඒ වගේම තුන්වෙනි පන්තියේ මිනිසයන්ට නිවෙස් ගොඩනගා ගන්න හිත පහළ වෙනවා. ඉතින් පසුදා උදේ පාන්දර ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මම ඊයේ රාත්‍රියේ දිවසින් දැක්කා මේ පාටලිපුත්‍ර නගරයේ අහසේ ඉඩංගෙන් කරගන්නවා දෙවි දේවතාවෝ. ඊයර විස්තරය සියල්ල පහදා දුන්නා. ඉතින් පසුදා උදේ පාන්දරම සුනීද වස්සකාර මගධ මහා මාත්‍යන් දෙන්නේ ඇවිත් දානිත ආරාධනා කළා. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේත ඒ දෙදෙන ඉතා ගෞරවයෙන් දාන වස්තු පරිත්‍යාගය කළා රජතුමා වෙනුවෙන්. දන් වළඳලා අවසානයේදී ගාථා තුනකින් ධර්ම දේශනාවක් අදාළා. යස්මින් පදේසේ කප්පේසේ වාසම්පන්දිත ජාතිකෝ සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ. යම් ප්‍රදේශක ඥනවත් මිනිසෙක් වාසය කරනවා නම් එහිදී සිල්වත් සසන් බඹසර ඇතිරින උතුමන්ට දානයක් දෙනවා නම් යාතත් දේවතාසුන් තාසන් දක්කින මාදිසේ තාපෝජිතා පූජයන්තේ මානිතා මානයන්තින එහි අධිග්‍රහිත දෙවියන්ද පින් පැමිණවීම ඒ දෙවියන්ගේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ලැබෙනවා. තතෝනම් අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ කෝසෝ සදා භද්‍රානි පස්සති. එසේ දෙවියන්ගේ අනුකම්පාව නිසා ඖරස පුත්‍රයෙකු රැකගන්න දෙමව්පියන් වගේ ඒ පින් දෙන පින්නතුන්ව යහපින් ආරක්ෂා කර ගන්නම දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීම හැමදාම දිනුවක් වෙනවා කියන එක පාදා දුන්නු. එවාගෙම දඹදෙව බුද්ධ ශාසනය තියෙනතුරු අගනුවරවන්නේත් මේ පාටලේ පුත්‍ර නගරයයි කියන එක පාදා දුන්නු. යන්දාසක මිත්‍ර භේදය නිසා මේ නගරය අහිමි වෙන්න පුළුවන්. එතෙක් මුළුමහත් ජම්බුද්දීපයේ වලිපතේ කියන වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට නැත්නම් අගනුවර හැටියට මේ පාටලිපුත්‍ර නගරේ පවතිනවා කියලා දේශනා කළා. එදා සුනීදවාසකාර දෙන්නට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේ පිටත්යේ වඩන දොරටුවට ගෝතම ద్వාරයේ නම් තබන්. ගංගා නංගංගෙන් එතරෙන තොටුපළට ගෞතම තීර්ථය කියලා නම් තබන්න ඕන වුණා. ඒ විදිහටම නම් තබුවා ගෞතම ద్వාරය, ගෞතම තීර්ථය. ගංගා නංගඟ පිරිලා ඉතිරිලා යනවා. බොහෝ දෙනා ගඟෙන් එතරෙන උරුකාරු සූදානම් කරනවා. බුදුරජාණන් වහන්සේ අභිඥා බලයෙන් මහා සංගරුවනත් එක්ක සෙනෙයකින් එගොඩට වැඩියා. ගල්ලා ප්‍රීති වාක්‍යයක් කියා හිටියා. ලෝකවාසී ජනතාව එතරෙවෙන්න උරුකාරු ආදනවා. සසර දුකෙන් එතර වුණා උත්තමයන් වහන්සේලා නැවත මේවා ගුරුකාරු අවශ්‍ය වන්නේ නැහැ කියන කුණවාසේ පහදා දුන්නු. ඊළඟට වැඩියේ කෝටික් ග්‍රාමය. මාතෘකාතල ගාථා දෙක ඇතුළු ධර්ම දේශනාවක් කෝටික් ග්‍රාමයේදී දේශනා කළා. කෝටික් ග්‍රාමයේදී උදාසේ පහදා වදාළේ ආරි සත්‍ය දේශනාවයි. චතුර්ණම් විත්තේ ආර්ය සත්‍යනම් යථා භූතං අනනුභෝධ අපටි වේදා ඒවෙමිදං දීඝ මද්ධානං සංධාවිතං සංසරිතං මමං චේව තුම්මාකංචේ. මානෙ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන චතුරාරි සත්‍ය ධර්මයේ තත්වාකාරයෙන් අවබෝධ නොකිරීම නිසා මටත් ඔබ සැමටත් මේ දික්සසට ඇවිදින්න සිද්ධ වුණා. මානෙ අද ඒ චතුරාරි සත්‍ය දැකගත්තා. සතර ගමනේ තේකන තෘෂ්ණාව නැස්නා නැවත පුනර්භවයක් නොවනසේ සාන්ත නිර්වාණය ආබෝධ වුණා කියන කුණවාසේ ඒ දේශනෙන් පහදා වදාළා. ඉන්වලතුරු ආනන්ද ස්වාමීන් වහන්සේ අමත වදාළ ආනන්දය මට අද වඩින්නට ඕනේ විශාලාමහනුවර. විශාලාමහනුවරට වඩිනවා කියලා වැඩි. මේ වඩින ගමනේදී අම්බපාලි වනයට වැඩියා. ඒ කාලේ අම්බපාලි වනය විවේකකාමී උතුමන්ද සුදුසුසේ විවේක ස්ථානයක් ලොකු අඹවණයක්. ඉතින් මේ අඹපාලි වනයේ වැඩ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේ තිතා විසුතුරු ධර්ම දේශනාවක් හොඳ යානාවලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බණ ටිකක් අහලා පසුදින දානෙට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ කිවසා වදාළ. එතුම මේ වැඳ නමස්කාර කොට පිටත් වුණාට පස්සේ ලිත්තිව රජදරුවාලා මේ රජ දරුවන් වෙනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාත නියම කළා. මහණෙනි, කෞතුකාවත දෙවියන් නොදැක්කනම් මෙන්න මේ ලිත්තේ රජ දරුවන් වෙත බලන්නයි. නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, ශරීර වර්ණ, එවාගෙම ඇඳුම් පැළඳුම් වර්ණ, යාන වාහන වර්ණවලින් දෙව පිරිසක් වාගේ එනවා යානාවල. මේ අතර අම්බපාලි මුණ ගැහිලා අම්බපාලි කිව්වා, ආරි පුත්‍රයනි, මම අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දාන්ත ආරාධනා කළා. මම ජයගත්තා. ලිත්තේ රාජදරුව පුදුම වුණා. ඒ පිරිසක්ගෙන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පසුදින දානත ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ අදාළ දාන ආරාධනයක් බාරගෙන අවසානයි. අසුරු සලක් ගාල කිව්වා, අපි අම්බපාලයට පෙරදුනා නේද කියලා. ඉතින් පසුදින උදෑසන අම්බපාලයේ කාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රණීත දාන වක්‍රියෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා ඒ අම්බපාලයේ අඹවණේම පිටින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සංඝ සතු කොට පූජා කළා. බුදුරජාණන් වහන්සේ තෙන්දී සීල සමාධි ප්‍රඥා විමුක්ති ගැන වැඩිපුර ධර්ම දේශනා පැවැත්වුවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය, අපි යන්නට ඕනේ නාදිකාවට. නාදිකාවට වඩින්නට ඕනේ. සින්නාදිකාවක වැඩියා. ජීජකාවසත කියන ගඩලින් කළ ආවාසයක් තියෙනවා. මෙතන තමයි නැවතුම් පොළ. එතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිංජකාවසකේදී භික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනාවක් කළා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇසුරා ස්වාමීනි මේ නාදිකාරේ උපසාලන කියන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේගේ පුනරභවයේ කුමක්ද? නන්දා කියන භික්ෂුණීන් වහන්සේ නමක් අපවත් වුණා. එවාගෙම සුදත්ත කියන උපාසක තුමෙක් සුජාතා කියන උපාසිකා තුමියක් අපවත් කලවිය කළා. ඒ ඇත්තන්ගේ පුනරභවය කොහොමද? එවාගෙම ස්වාමීන් මේ නාදිකාවේ කපුද කියන උපාසක තුමිය ආයෙත් පුනරභවය කොහොමද? එවාගෙම ස්වාමීන් මේ නාදිකාවේ කියන උපාසක තුමිය කාලිංග උපාසක තුමා නිකත උපාසක තුමා අතිස්සර උපාසක තුමා එවාගෙම සුත්ත උපාසක තුමා සංකුත් උපාසක තුමා පද්ද උපාසක තුමා සුභද්‍ර උපාසක තුමා මේ කොහලුවේ කළා එයාට ප්‍රතිපත්ති දිරුවා එයා සංගේ පුනරභවයේ මෙපත් බුදුරජාණන් වහන්සේට ලැබුණා සහල් කියන විසුන් වහන්සේ රහත් වෙලා පිළිගුණා නංගා භික්ෂුණී වහන්සේ අනාගාමීලා බඹලෝ කන්න සුදත් උපාසක තුමා රතදාගාමී වුණා සුජාතා උපාසිකා තුමිය සෝවාන්ය අනු සීලම දෙනා අනාගාමීලා සුද්ධ ආවාසය කන්න ආනන්දය මේ විදිහට කර්ම යන යන අයගෙන මගෙන් වහන්න කියොත් ඒක කාලේ ගෙවා දැමීමක් නිස්කල දෙයක් මම දෙනවා කඩපතක් මේ මේ කඩපත මෙලෙවිතේගෙන තම තම ලද අධිකම ලාභයක් මරණාසන්න මොහොතේදී ප්‍රසිද්ධව ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා. එහෙමනම්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනිත් ප්‍රසාදේවත් අදපත්යෙන් බුදුගුණ පිළිගැනේ. ධර්ම රත්නය ගැන අනිත් ප්‍රසාදේවත් අදපත්යෙන් ගහනුගුණ පිළිගැනේ. සංඝ රත්නය ගැන අනිත් ප්‍රසාදේවත් සංඝ රත්නය ගැන අදපත්යෙන් පිළිගැනීම. එවාගෙම ශික්ෂා ප්‍රතිපත්ති ගැන යන්නේ ආරිකාන්ත සීලය ගැන අදපත්යෙන්ම දීතා සිටියේ ආනන්ද හිමියනි කරුණු හතර යම්කිසි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ කෙනෙකුට කියලා දැන් හිතනවා නම් එතුමා මරණ ආසන්න මොහොතේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවලක් ලෙස කාටනම ප්‍රසිද්ධව ප්‍රකාශ කිරීමට මම අනුමත කරනවා. අරිහත්යෙක්පත් වුණා නම් එහෙමයි අනාගාමුණා නම් එහෙමයි අකදාගාමුණා නම් සෝවාන්ුණා නම් කිසිම දරදක් නෑ මරණාසන්න මොහොතේදී මේ තමාගේ ප්‍රකාශනය කරලා මේ තමාගේ නිවන අරමුණු කරගන්න අවශ්‍යද? මේකට කියනවා ධර්මාදාසිකේ. ඒ ඉතින්දි බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය කියන මේ කාරණා හතර වැඩිපුර ධර්ම දේශනා වශයෙන් කරත් යෝධ සදාගතයන් වහන්සේව ආනන්දයාතු වැඩිමි දේලුව ගමට මෙන්න මේ 45 වෙනි වක්කාල කාල අවස්ථාව දේලුව ගමට යදියා. දේලුව ගමේ තියෙන දෙලසන එතෙහි බුදුරජාණන් වහන්සේ සංඝාගමනයම කළා මහණෙනි මම මෙතනවත් එළඹෙනවා මේ විසුති රසක් හැමති හැමති තැන් වල සුදුසු පරිද්දෙන් එළඹෙන්නයි කියලා විධාන කරලා දේලුව ගාමේ වත් එළඹුණා. මේ තමයි 45 වෙනි අවුරුද්ද. හැබැයි මේ වැළඹුණා වගේම උන්වහන්සේට රාමත්ම ධර්ම විදේ සත්‍යාධිකාර රෝගයක් ඇතුණා. මේ ධම් පිළිගන් කායි ධම් පිළිගන් කායි දෙන ධර්මයේ උත්සන්න රෝගයක් ඇතුණා. සද්ද රජතුමා ආවා උපකාර කරන්න කතරු කෙනෙක් ඇදී මෙතුමා උපකාර කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට මානසික මාධ්‍ය ඉසාර වේදනාවක් ඇතුණා. මේ බෞද්ධ බුදුරජාණන් වහන්සේ සිතුවම් කායි දෝෂය. නම බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අද පිළිවන් දැන් වන්නේ නැහැ. විචු සංඝයා වහන්සේට බුද්ධ බෞද්ධයන්ට ධර්මානුශාසනාවක් ලැබෙනවා පිළිවන් පාන්ද. කියලා සමාපති සමයදුණා. අරියත් අය සමාපති සමයදුණා. නිරෝගී අතිශයම ශක්තිමත් රූප කලා. අපේ සිතේ තියෙනවා රූප තුනෙන් සිත් 75ක් මේ පොදුවේ ගන්නවනේ රූප තුනෙන් සිත් 75ක් කියන. ඒ කියන්නේ දෙපස් විඤ්ඤාණ 10යි මනෝධාතු 3යි ඇර ඉතිරි සත්‍යය කායම රූප දෙල. ඒ රූප දෙල අතරේ මේ අරිහත් කල්පිතයේ සමාන නිරෝධී රූපය උපදවන විනිසිතාගය. ඒක නිසා අර බිහෙත්වක දෙයක වඩා අරහත් කල සමාපත්තියේ බහුල දෙනේදී මොහොතරා බුදුරජාණන් වහන්සේ සමීපල. එදා විහාරයේ කිසි පැත්තක නඳල ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද උත්සංජිකා පහසුවේ. මේ ස්වාමීන් මට දිසා විදිහට තේරුම් ගන්න බැරි තරම් අංගීත විචිත්‍ර වුණා. අනේ ස්වාමීන් ජන්මත ස්වාමි පස්ස සිල්වත් වුණා. රාජු කුමාරයන් සනීපාදට ඇවිත් ගියා. දැන් ආනන්ද අද පින්වන් පාණි නෑ බර. සමහා සංඝයාට කියපු දෙයක් කියනවා. කියලා උන්වහන්සේ උන්ට පහසෙලා දාසුවේට වුණා. දේවෝගමයේ කැලිකා වාදේ කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට රදාලා ආනන්දය අපි අම ආහාරයයිච්චේ. ඒ ආහාරයයිච්චේට ආහාරයයිච්චේට රැඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආදරයක් කරනවා දුන්න උන්ගේ බුදුරජාණන් වහන්සේ සතර ඍද්ධි පාද ගැන හිදේශ දේශනාවක් කරා. ආනන්දය යම් කෙනෙක් සංග චිත්ත විරිය වීමන්සාවේ ඍද්ධිපාද අතර රාවක සුභාවිත කරනදලයි. අවේ ආකාරයේ අල්පාවදේශයක් කර ජීවත් වෙන්න පුළුවන්. අවේ කියන්නේ ඒ කාලේ පරම ආකාරයේ සීය. අල්පාවදේශිකයන් 120. ආනන්දය සාගතයන් වහන්සේ විසින් සතර ඍද්ධිපාද ධර්ම රාවක සුභාවිත කරලාදී. සාගතයන් වහන්සේ දැනගෙන ආයතවදී හෝ ආයතවකාරකයේ අපේ ජීවිතයේ පුළුවන්. මේ වාරයේ අපේ ප්‍රකාශ කළා කු රාමයේම ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න දැරියා. රාජයේ සිට විසිරියා ආරාධනා කරන්න දීයලම සිටියේ නෑ. මාරාවත්. බුදුරජාණන් වහන්සේ දාන ආනන්දය දැන් එන සුදුත් කලකට යන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ හේන තෙක්මාගේ ගහකට වැඩලා වාඩි වුණා. ඒ අතරේ රසවදී පුත්‍රයා ආවනේ. ඇවිල්ලා කිව්වා රාජතුන් වහන්සේ වාසේදා බුදු වෙන දවසේ කිව්වානේ තම ධර්ම පිළිනුවම් පාන්නේ නැහැ. අත වික්ෂ සංඝයා වහන්සේ යක්ක ප්‍රතිපාල ධර්මදාර විනයදාර සාතේ ජනයන්ව සමත් වික්ෂ පිරිසක් ඇති වෙන තුරුම් පිළිනුවම් පාන්නේ නැහැ. දැන් අද ඔක්කොම සම්පූර්ණයිනේ. දැන් පිළිනුවම් පාන. එයාගේ මේ වාසේ කිව්වනේ ද විශ්වනීය සංඝයා උපාසක පිරිස උපාසිකා පිරිස වික්ක විචාරක ධර්මදර ගිහිඳර ප්‍රතිපත්ති ගරුක බුදුසසුන දිවෙන පවත්වන සමාජය පහවෙන තුරු මම පින්වම් කාණි නෑ කියලා දා කිව්වනේ. දැන් මේ සියල්ල සම්පූර්ණයි මේ නිසා පින්වම් කාණි එන ආරාධනේ ඒ ලැබ බුදුරජාණන් වහන්සේ වදාලා රසෝ දී පුත්‍රය ඔබේ ආරාධනේ මත තමක් නෑ මම දැන් මුමේ රාජකම් පිළිවෙලවා කවුරුන් මාගේ අතපාගතයන් වහන්සේ වැඩින්නේ දින 90යි ඔබ අල්පෝත්සාහයෙන් දීලා මාය අපිට කෙරුවා. ඒ අවස්ථාවේදී ලෝකරා බුදුරජාණන් වහන්සේ සත සම්පජාල කාරීර ආය සංස්කාරත්තරිය. මම ආය සංස්කාරත්තරිය කියන්නේ අද පටන් ඉදිරි කාලයේදී අරියකල සමාපත්තියේ සමාදින්නේ නැත කියලා අදිකාරය. යම් මේකින් අරියකල සමාපත්තියේ සමාදින්න සමාදී කියනනම් අවහෘද 120ක් ජීවත් වෙන්න තිබුණා. අරවාස අවහෘද 120ක් ජීවත් වෙන්න තිබුණා. අරියකල සමාපත්තිය අත්හැරීම නිසායේ දාහනුවකට ජීවිත කාල සීමාව සීමිතුනේ. ආයසාකාර ජීවිතෝනේ අරියකල සමාපත්තියේ සමාදින්නේ නැහැ කියන මේ අදිකාරණිකයි. ඒ විලාවේ ආපලව කම්පා වුණා. රසනාසස් අපලම කම්පා වුණා. දීතුල අතන දෙතුලා. සාමත දීතුල දේවා සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ සැටගත්තා. රාමාව බුදුරජාණන් වහන්සේ ළඟ ඇවිල්ලා වන්දන කළා. අනේ ස්වාමීනි, මහා ජීතරු භූමි කම්පාලා. එවාගේ මහා ජීතරු දේවනිය දෝසාවා. ඇතුළ මොකද ස්වාමීනි මේ තෝ කම්පා වුණේ? ආනන්දය කම්පාවල කරු අටක් තියෙනවානේ. මේ මහ පොළොව ඇලිය තියෙන්නේ ජලයේද? ජලයේ ඇලිය තියෙන්නේ වාතයේද? මේ වාතයේ කලඹීමෙන් ජලයක්, ජලයේ කලඹීමෙන් පොළොවක් තියෙනවා. නැත්නම් කම්පණය වෙනවා. මේක කාර්යය. කිරිදි සංකල්ප ප්‍රමල ග්‍රහණකලයන් හරි දෙවියන් ධර්මයන් හරි ආකෝකසේ සමාපත්තියේ සමයදීලා මේ මා ෘතුය ජල නතු පිට ආවෙන්න හරිනේ සෝමකාන්තා කරන මේ දෙවිනිකාර මේ කාලේ පස්චිම ගලක බුද්ධකානන් වහන්සේ නම සතෝ සම්පජාන කාර්යයව මහතස පරිසන්දි ගැනීම දෙකෝ කාන්තාවය සතෝ සම්පජාන කාර්යයව මහතසෙන් දීවන දාසේ බලෝ කාන්තාවය බෝධර අධිවින දාසේ මහා බලෝ කාන්තාවය සංසද් දින දාසේ මහා බලෝ කාන්තාවයලවා ආය සංස්කාර අත්හරින දාසේ මහා බලෝ කාන්තාවයලවා ඊළඟ භාවනාන දාසේ මහා බලෝ කාන්තාවය ආනන්දය මෙන්න මේ කාරණා අදාළ පුරු කෘතේ කාම්කනේ සඳහා සිදෙන්නේ හේතුවට ආනන්දය මේ ලෝක ධාතිය කියනවා අභිභාවනෙ කියලා කරුණාට අභිභාවනෙ මේ විතර කරන්න කාලේ නැදී වෙන්න පුළුවන් ලාංකේය වශයෙන් අරි මතක තබා ගන්න ඒ කියන්නේ ලාහෝත්තරික යෝගාවචරය මුලින් යටි යෝගාවචරය සමාවේ ශරීරයේ ඒකා ලෝමා ආදී ප්‍රත්‍යය අසල භාවනා වශයෙන් කරනවා අසල භාවනා වශයෙන් අරවලා බාහාරමුණෙන් ප්‍රතිපාදණය කිතදාගෙන උදා වෝදාරමුණේදී ධාර ලබන ඒකද කියනවා අජ්ජත්තං රූපසංයේ ඒක බහිද්ධා රූපානි පස්සේ පරිස්සානි සුවන්න දුබ්බන්නානි මෙන්න පළවෙනි අභිභාවයෙන් ඒ කියන්නේ තමගේ ශරීරයේ කදින භාවනාවක් කළා බාහාරමුණේ ප්‍රතිපාදණයෙත් ලැබුවා ඒ කිතාම කුඩා සාම කුඩා කලණනේ කරන් කුඩා ප්‍රතිපාදණයෙත් ලැබුවා ජාලවදනවා එවැනිම සමාගයේ ශරීරයේ භාවනා කටංගල බාහිර ආරම්භයේ ප්‍රතිභාග නිමිත්ත ලබා ගන්නවා විශාල ආරම්භයක් විශාල ආරම්භයේ විශාල ප්‍රතිභාග නිමිත්තෙන් ජාල ලබනම ඉදිරියයි අයදේ බාහිර ආරම්භයකම රචන භාවනා වදලා බාහිර ප්‍රතිභාග නිමිත්තකින් ජාලක දා ගන්නවා කුඩාම කුඩා ආරම්භකදී එතනින් බාහිර ආරම්භයෙන් ජාලමේ ප්‍රතිභාග නිමිති ප්‍රදවාගෙන මහත් අරමුණක් නිමිති කරගෙන ප්‍රාණක දවාගන්න එතන අතරයි. එවාගෙම නිල් පාට අතිශයින් නිල් පාට අරමුණේදී නිල ප්‍රතිවාදා ධ්‍යාන ලබනවා. මේක පහ. පහම පහ පාට දිවිසුන පහ පාට අරමුණේ ධ්‍යාන ලබනවා එකයි දැන්නේ. එවාගෙම රතුම රතු පාට අතිශයින් දිවිසුන රතු පාට අරමුණේ ධ්‍යාන ලබනවා මේකත් දැන්නේ. රගේම සුදුම සුදු පාට දිලිසල සුදු පාටක් හේතු කරගෙන ධාලක දෝරා මේ පාටයන්නයි මේ වාද කියන අභිභාවිතලාට ආනන්දේ ප්‍රසාදයන් වාසේවා සදාහිත සදාහිත කරගිය ඒ වගේ ආනන්දේ විමෝක්ෂ අලෝකෝද කියනවා මෙයාද මේ විමෝක්ෂ කියලා කියන්නේ විමෝක්ෂ කියලා කියන්නේ අර වගේම ධාල ලබල ප්‍රමාතක් සමාගයේම ශරීරයේ අසනේ වදලා ධාලකද බාහිර ආරමුණේ කදින වදලා ධාලකද සුද පරිණ ආරමුණේ ධාලකද ආකාසාලංකාරයේ විඤ්ඤාණංකාරයේ ආකින්දඤ්ඤාතනයේ මේ සංඥා නාසංඥාතනයේ කියලා සමාප්‍රත්‍ය හතරක් දුකදනවා සංඥා දේදේත නිරෝධයේ කියන නිරෝධ සමාප්‍රත්‍ය සමාදිනවා මේ ආදිට කියනවා විමෝසාද දේවකතාවකයන් වාසික දුකල කියන සලමේම ආනන්දය සාධකයන් වහන්සේ මේ ඉතිපා ධර්මයන් ගැලවීම භාවිත ස්වභාවිත කළා කියන දයෝ හැමතිනම් සාධකයන් වහන්සේ කල්පයක් හෝ කල්ප අවශේෂයක් ඉවත් වෙනවා නම් කද සාධකයන් වහන්සේ හිංවල් දයවර කාල සාස්වාද හරියාමා කියන එක ප්‍රකාශ කරනවා ගෞතම නිකෝදේදී රාගේම සීතවලින්දී සතෝදා රාමේදී ඉසිගල් ඉසිගිලි පාර්ශවයේදී එවගේම සප්පසන්දික සම්භාරයේදී තවත් මේ වාගේ අදුරාවර දින විශාල ප්‍රසිද්ධ ඥානකාරයෝදී මා මේ බව ප්‍රකාශ කළදී මේ වාගේම මේ විශාල මහනුවර උදේලී චෛත්‍ය සාමාල චෛත්‍ය උදේලී චෛත්‍ය ගෝතමක චෛත්‍ය සත්තංග චෛත්‍ය බෞද්ධක චෛත්‍ය සාරංගද චෛත්‍ය මේකේද සාමාන්‍ය චෛත්‍ය මේවා ස්ථානවලදීම ප්‍රකාශ කරන කියනවා නමුත් ඔබට ඒක තේරුම් ගන්න බැරි වුණා දැන් ඉතින් මම අමාරු දෙයක් නැවත බලන්නේ නැහැ ඒ නිසා මේ ආරාධනීය මත පිළිගැතෙන්නේ නැහැ කියනවා කියන එක පාදා දුන්නකට උන්වහන්සේ අදාළගා. ආභිතුන් ආශාදාලා ආනන්දය හේතු රතගසීම සංකත ධර්මයන් අනිත්‍යයි සංකතයි කපිස සමුත්තන්වයි කය ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි නේද? අල්ලකෝ කියවා නේද? සබ්දේහි පියේහි මනාපේ නානා භාව විනා භාව කියලා. දැන් අඳන්නේපා. ඔබ යන්දාසක භාවනා පටන් ගන්න ඔබට එක මාසෙකදී හරි අධ්‍යය සංකප්ප වෙනවා කියලා හිතට සාධුතුන් වහන්සේ ඒ වස්තාවයේදී මහවන කූටාගාර සභාවට වැඩම කරලා මහා සංඝරත්නයේ කිසිතුරු ධර්ම දේශනාවක් අදා. මේ කිසිතුරු ධර්ම දේශනාවේ අගතතුන් වහන්සේ අනුශාසනාවක් කළා. පරිත්‍ත්ව වයෝමයං පරිත්‍ත්වම ජීවිතං ආයවෝ කනිසා මේ කතන් මේ සරණමත් වෙන මගේ ආයුෂ සම්පූර්ණ වාගින් කියනවා. මට දැන් ඊළඟ තැනකට කාලයේ සම්පූර්ණයේ කියනවා මගේ පිටම අදාගත්තා. අත්මත්තා ප්‍රතිමන් බව සුසීලා වොත පිටව සුසමාහිත සංකප්පා සතිත්වමක් ගන්නද? අනි අක්‍රමදේ සීල සම්පන්නවේ සමාධි භාවනා වඩව. ප්‍රතිහා වඩව. සමාධි සිතාර්ථ කරගනි. යෝයිමත්මින් සම්මගෙනේ අත්මත්වෝ විහෙසතේ ආජාති සංසාරං දුක්ඛසංතං කරිස. යම් කෙනෙක් මේ බුදුසසුනේ මලා තිහිනුනේ වීර්ය වඩනවා නම් දුක් කෙලවර කිරීමෙන් ලැබෙන්නේ ආමා නිවන සාක්ෂාත් වෙනවා. දෙවියන් වහන්සේ අනුශාසනා කරලා එදා කරා පහදා වදාලා අංගදානි විත්තේ ආලන්තයම වූ ධම්මා සංඛාරා ප්‍රමාදේ සංඛාදේක මාළින්දන් අන්තිම වරක් මොකද අමතේ කායිස්කාර නැතන වැඩසටහන තුලයි එනිසා අප්‍රමාදව ප්‍රතිපද සංඛාදේ කරත්වා මානිමාක තුනදී එතන සතාවකයන් වහන්සේ පිළිවන් පානවා කියන එක පාදා දුන්නා. දෙවන සතාවකයන් වහන්සේ ඒ මහවල කූටාගාර ශාලාවෙන් පිටත් වෙලා කලින් අන්සේ භාවනාවර බලා පිටත් වෙන්න සූදානම්. ඒ වල ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විචසංඥාන්තයට ඒ ඒතන සීල සමාධි ප්‍රඥා ගැළම විශිකරු ධර්ම දේශනා කරත්. එවාගේම සතර සතිපට්ඨාන ගැන විශේෂ දේශනා කරත්. සතෝ සංඛ්‍යාන කියන පද දෙක ගැන විශේෂ දේශනා කරත්. එවාගේ බුදු සසුනේ චිරස්ථිතයද පැමිණීම සඳහාම මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුයියා විශේෂ දේශනා කරත්. මේ බලයෙන් භාවනාවර සුළු සම්මාන පුත්‍ර කුමාරගේ අම විරත වැඩි. එතුමා කාලය කියලා අපි දින කාලේ ආරාධනා බුදුරජාණන් වහන්සේ සාන්තන කාලයේ දෙන්න කල්ප ලක්ෂයක් විතුවා දරුන් පුරාගෙනව කලේ සුජාතා සුදු ජීවිතය. මෙතුමා සෝවාන් මාර්ග කාලාදී කලේ. අපි දින ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා ස්වාමීන් වහන්සේ තුන් වාසයේ කොයිකොයි විදිහේ අරසදීය දානයක් මල් සංසාධනය කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේදිකල පොතක් ගන්න. උන්වහන්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන ඖෂධීය ආහාරය සංසාධනය කරන්න උපදෙස් දුන්නා. මේකට කියන්නේ සූපර මද්දරය. අමාරු කියලා ලබටි ඌරංගේ මතක් කියලා. ඒ විදිහ දෙයක් නෙවෙයි. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන සක්කායේතර රෝගීන්ට සක්කායයෙන් ඖෂධීය ආහාර විශේෂයක්. මේ තුන් කරුවා සූත්‍රයම මේ වෙනුවෙන් දෙමින් පුරාගෙනාව කෙනෙක්ගේ එතුමා මේක බොහොම කෞරයෙන් ඉගෙන සූත්‍ර මාධ්‍යයේ සාහසේ සුදාරවත් සම්ප්‍රදාය කළා. පසුදීනේ ධානම් වැඩම කළ තථාගතයන් වහන්සේ තුන්ද කර්මාරු පුත්‍ර ගුණාද පාදා දුන්න සූත්‍ර මාධ්‍යයේ මාත සමලක් පිළිගන්නන්ට ඉතුරු තිබුණොත් ඒවා කිසි කෙනෙකුට නොදේ තොලේ වරදා. එනි කෙනෙකුට ඒක දිනවා ගන්න බෑ මොකද? අර දෙවියන් දවසේදී මෙන්න සතරාසත්තක් වල දිව්‍ය ලෝකවල දෙවි දේවතාවෝ දිව්‍ය අමෘතය මේ ධානයට එක්වාස් කළේ. සාදා දිරවන්ත බය ලෝකුරා බුදුරජාණන් වහන්සේ ඇත. සසෝ කාලවත් මේ සසු විසුන් ආශේවාද දන්දු. තුන් දානාන මොදලා දේශනා කරලා එතනින් පිටත් වුණා ආනන්දයාගේ වඩින කුසිනාරාමුවර. ඒ කුසිනාරාමුවර ප්‍රවණ ධර්මයේදී අවේදනාක් කරන් ප්‍රති දුරක් ප්‍රමාණය 25 කලක තරම් බව කියලා සිදුන මොකද? බුදුරජාණන් වහන්සේගේ භෝගේ උස්සන්නේ නැහැ. ඇත්තට සමහර කෙනෙක් වෙන සූත්‍ර මැදේ ගත්ත නිසා විදුලුස්සන්නේ කියලා ඒක නිවේ සත්‍යතාවය ඒක අනිවාර්යයෙන් සිදුවෙන රෝග සමස්තාලයක් දාසේ රෝගාතුර වෙනවමයි දාසේගේ අන්තිම රෝගයයි ඒ සූත්‍ර මැදේ නිසා වේදනාව තරහකට ඇවිලා ඖෂධයේ ආහාරයක් නිසා ඉතින් යකින් මඟුන් වාසේ ගියේ වෙලෙ ඕමාපාසයෙන් සමාප්‍රති සමුලදී ආගමණින් රැදිය බාහිර රැදී ඉඳගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළ ආනන්දේ මත පිපාසයෙන් වතුරු පුරාගියේ මේ වාරයක් දේශනා කළා ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරය කිව්වා මෙතන කරද්ද 300ක් ගියා පුදා 12 පාරයි වතුරු කොම නැදලා නිමිලි වාරය කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ මහත්තරාණන් ගියාම මෙලි පාත්ක වතුර දැක්ක මෙලි පාත්ක වතුර දැහැදුනා ඒක බාහිර තුන් වාසයල එතෙන්දිම ආවා උත්සව කියන්නේ මේ මල්ල රාජ්‍ය පුත්‍රයෙක් එතුමා රෝම ඉසාල බලවත් කෙනෙක් පාවාන වල වාසී මෙතුමා බුදුරජාණන් වහන්සේ දැකලා ඇවිල්ලා ගැන එයාගේ ස්වාමීන් මම ආලාර පාවාන තුනගේ රාවකේ රාජ්‍යයේ එතුමා දවසක් සාගරයේ සමාපත්තියන් ගියා අරත් පන්සියයක් ළඟින් ගියා පස්සේ ගන්දලස්වා ස්වාමීන් මෙතනින් කරත්ත කරතියක් ගියදක් අදිනදක් කියලා සද්දව නද නෑ විනාඩේ කියද නෑ උගාව ජීවිතේ කොහොද මේ සාහිත සමාපත්තිය ගැන අහලා ඉතුමා පැහැදුනා බුදුරජාණන් වහන්සේ ආගාලා දුක්සය මම කියන්නේ ඊටවද ගැඹුරු සාහිත සමාපත්තිය සාගතන් වහන්සේ දරත ආත්මාවේ මේ ඉදිරි දෙයක් යන්නේ ඉන්න වෙලාවේ උසාවාරකයේ මුකේ රැඳෙන වෙලාවේ උනාකේ නිරෝධයේ සංගාදී විශාල වර්ෂාවක් ධාරාවේ තාතර ඇහිලා අතන පුදුරලා සහෝදර ගොවියෝදෙන් එක් නැතුණා රයල් අතර දෙවියන් යනවා සාහල ජනතාවක් එක්කාස වෙලා ඉන්න තුනවා සමාප්‍රතියෙන් නැගිට්ටා ඉලෙත් ඇවිල්ලා උසාවගේ ජල්වාස උසාවට දැනුවත් දෙය සිද්ධිය නෑ මම දන්නේ උසාවට දැනුනේ නැද්ද දැනුනේ නැහැ ආම දිවිසෙල සංවාන් තාදී දිවිසෙල වස්තර යොමුයක් සාද කරනවා දිවිසෙල. ආදුතුන් වාසේ එකක් බාර ගත්තා එකක් ආනන්ද ස්වාමීන් වහන්සේ බාර ගත්තා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතුමා වැඳර ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන පෙරේ. බුදුරජාණන් වහන්සේගේ ත්‍රි දේහය ඉබේම දිවිසෙල දැබලෙන්න ගත්තා. ඉන් ආ කපුදා නන්දියේදී සාදකයන් වහන්සේ සංකාසන. සංකාසේලා නැවතත්තරේ සමහරවිට ප්‍රභාසරව සියලු යෝගයේ දරාගෙන ග්‍රාමයේ ඉතරබ්බල සාලවනෝද්‍යානයේ යමක සාලාභ්‍යන්තරයේ ආසනයක් පලවන්න නියම කළ බුදුරජාණන් වහන්සේ. දෙන් දුන් වාසේ දකුණු ඇලේ සතුටුනා උත්තර දිශක උතුරු දිශාවට හිස දාලා බටේට මුහුණ දාලා දකුණට ඉරියතෝ දාලා සිහියෙන් වාසේ සැදෙනවා. දුරේකල ආනන්දයේ මුළුමහත් නගර වාසීන් රජදරුවන් කියන්නේ අද අලිලංකාවේ තථාගතයන් වහන්සේ පිළිගන්නවා. ඒ විදිහටම දැනුම් දුන්නාම සියලුම දෙනා අඳාගෙන වැළකී දෙරලේ දෙරලේ ආවට තථාගතයන් වහන්සේ. රාත්‍රී වූ යාවේ දින දරෝ ඒ රතවාසී ජලතාවලව වැල්ලේ. ඊළඟට අහසතුරා දේ දේවතාවෝ කරසතු මදානාව දිව්‍ය සුගන්ධ දිව්‍ය සුන්ද කිසිරි. ආනන්ද ස්වාමීන් වහන්සේ කාපිය අධි තථාගතයන් වහන්සේ සාදර දුන්න ඉන්නේ කියන්නේ. එතුමාට ආර්යයන්ට අයිති මාර්ගය කියන්නේ විසිතු ධර්ම දේශනාවක් වදාලා ඒ මොහොතේම පරිදුණා ඒ මොහොතේම ධාතුවේ කියලා ගෙන කෙලෙස් සංහාරහක් ආවිදනා මේ තමයි පස්වෙන අන්තිම රාගන්වා මේ අනුයෝගයේ තුරු සංජානාවේ අනුකලාවාදී විසිතු ධර්ම දේශනාවන්ට දේවාදී ආනන්ද ස්වාමීන් වහන්සේ අනාගලතුන අසකාන්තයන් වහන්සේ දිනාල නුනා ආගෙන්ද භාවනා කරනවා අදුතුන් වහන්සේ කලේ ලෞක දික්ඛුන් ආනන්දේ සූපේන වැඩක් නෑ ඔබ අලංකෝම අදවිදින් සතාවිතයන් වහන්සේ මෙතෙක් කාල විච්ඡය ප්‍රකාශ කරේ දැරුවා ප්‍රයන් ආගක භාවනාවට යෙදෙන්න ධාම වහාව හරියටම සාකච්ඡා කරලා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතාදාන ඉන්නේ හැමදෙනා මේ හදලෙන් මේ විදේක අලුයන් කාලෙකට අලුයනවා ධාමයේදී ආරියක් විසු සංඝයා වහන්සේගෙන් ඇහුවානේ බුදු දාම සංඝ තුනුරුවන් ගැලානේ මාර්ග ප්‍රතිපත්ති ගැලානේ සත්‍යයක් සාහිකාවක් පිටිච්චාවක් කියනවා මගේ මහත් මේ මත්‍යාන ලැබෙන්නේ ආරියක් විසුවා තුනුරුවන් ගැලුණා එතන යෝතිය වැඩි තිස්තරයන් වහන්සේ රහත් නවතිස්තරයන් වහන්සේ සේවා සදා ශාන්තිකාර සංඝදාන දිස්තරේ ආමන්ත්‍රයමිනේ ආදම්මා සංකාර අප්‍රමාදයේ සංකාදයේ කියන මේ අන්තිම බුද්ධ වචනේ දේශනාව. ඊවලතර ප්‍රථම ඥානයේ පදන් ඉහළ ඥානයේ දක්වා අන්තිම වෙලෙන් කලදී. එයාට ප්‍රතිලෝමයේ මේ මනෝ ප්‍රතිලෝමාද වාසයේ සීසි ප්‍රෝක් ලක්ෂණයක් කමරන්න. යෝගේන සමයදන. අන්තිමේ නැත ප්‍රථම ඥානයේ පදන් චතුර්ථ ඥානයේ දක්වා චතුර්ථ ඥානයේ සිටින් නෙගිලපතල මෛත්‍රී ධර්මාග සේමනස්සාර ඥාන සම්ප්‍රයුක්ත අසයිස්කාරික දීල අනි සංගුණ වලට හිතාදි සිත හා සමාන අන්තිම කිසිදිත්වේ පාලනලා ඒ විද්‍යාගුප්තා දසනේ කිසිසේ භංගස්සය අවස්ථාවේ තුනට ප්‍රදෙන කරද රස දහස ප්‍රේතනාදු අයිකායද්ද ඉන්වන් බාරක් දේවස්වාමීදී සාමකේ බ්‍රහ්ම රාජයා බෞද්ධ සංකේත රැඳිලේ දාතාවක් සම්දේ නේද දාතාවක් ආනන්ද රාජාන් වහන්සේ දාතාව දෙකක් ප්‍රකාශ කළා ආනන්ද ස්වාමීන් වහන්සේ දාතාවක් මේ ආරේ සම්වේග ප්‍රකාශකක අනිත්‍යවා ප්‍රතිසංවේදක ඒවා ප්‍රකාශ කරන්නේ මම කාලෙ ගන්නේ නැහැ ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අද නැවත කුසිනාරාම වල වාසීන්ට කණිදු දුන්න රජෙන් ලැබෙන ත්‍යාගීන්ට ප්‍රසාදයන් වාසය දෙන්නොන්න දැන් ඉතේ ආදාන බදු සංවිධානය කරනවා. අනුනුම ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා තිබුණ ප්‍රසාද දශරේ දේහයට පිළිපදින විට ඒ විදිහටම මේ කුසිනාරාම වල වැඩිදරුවන් දෙදෙනා දුන්නා. අන්තිමේ තවත් හතක් ගියා ප්‍රසාදයන් වාසයේදී දේහයට කුටි කාල වරක්වන්න. හතේ දවසේදී 121ක් දුරුකල විසයන්නේ සියලුම සුරමලක් වූයේ සයිතව හඳුන් දැරසයට නමල ආදාන කරන්න සූදානම වෙනවද දෙවියන්ගේ නෑ සියලු විතර අහලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එළපිට කළා කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කායංගර සිටේ අරුසියක් සංගතිස්ස සමග රැඳියා ඉන් වාරයක් සිටේ වගේ දෝතලාගල ප්‍රදක්ෂලා කළා පිළිවෙරදී මේ පැත්තේ ජීවිතවල තියෙන්නේ කියලා ප්‍රාකාතුණක් කියලා වදින ප්‍රතන මේ පාදය මේ කරකයන් පිටතේ මේ පාදයේ දෝෂින් අල්ලගෙන නල්ල කියලා වැන්නේ සියලුම කිසිතුරු යන්නා මනුෂ්‍යෝද ජීව දෙනා වදින පෙන් ඉති අල්ලගෙන ප්‍රාදයේ මේ පාදයේ අතය එල නතර දලක් ගිනි ගන්නවා වගේ ඉඳගෙන මේ දැර්සය ගෙලෙත්‍රා දෙවි කියන්නේ තීනා ධර්මයෙන්ම කියන්නේ අක්කාරකට මේ විතර සංඝාර ධර්මයේ අපට බුදු ප්‍රතිගුණ ආරවකන් වහන්සේලා කෙනෙක් දාන කාරණිකා හේල කාරණිකා දසු කාරණිකාවන්ගෙන් අගතන්සත් දෙවි දෙල වායු වර්ණ සත බල ප්‍රඥා විදී දෙලව ජයගෙන දෙලවද බුදු ප්‍රතිගුණ ආරවකන් වහන්සේ ආභෝග කුතුහාලේ අජනාම දාන්ත ලෝකෝත්තර මහා නිවන් සත්‍යාකාර ගැනීම පිණිස ඒ වාග්නාවේ වාග්යමතුන් සතුට